එදා බස්සල බෝම්බ පිපරුවා, දුම්රේ බෝම්බ පිපරුවා, සතිපලයේ බෝම්බ පිපරුවා, බැංකුවල බෝම්බ පිපරුවා, හන්දියක් කන්දියක් ගානේ බෝම්බ පිපරුවා. ඒ පුපුරලා අපේ රටේ ජනතාව මාළු කෑලි වගේ කෑලි කෑලි වලට කැබිලි වලට වෙන් වෙලා ගියා. එවන් අරාජික රටක්, එවන් මරබියෙන් ඇලිලා ගිය රටක් ලෝකයේ හැමුවේ දෙපැයින් සිටුවේ වෙන කවුරුද? අතේගරු මහින්ද රාජපක්ෂ මහත්තයා කොටි මරලා යුද්ධය අවසන් කරාම මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කරේ කියලා අහනවා. මිත්‍රවරුනි, මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ කරේ නැත්නම් අද රටක් නැහැ. ගමේ දරුවා අඳුරන්නේ නැති මිනිහෙක් ඇහිලා ඡන්දෙ ඉල්ලනවා. 2004 මෙයා ආවා ගමට. ගොවි මහතුරුන්ට ඩෙනිම් දෙනවා කිව්වා. මම දෙනවා බ්‍රේස්ලට්. ඊට පස්සේ අපේ අම්මලාට බුලත් දිර වෙනුවට චුයින්ගම් දෙනවා කියලා කිව්වා. ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගන්න නැතුව දැන් ආයේ වෙලගෙන ගමට වයිෆයි දෙනවලු.